घट हो रही आवाज नुकियाम जीवितन नव तिन्न हितुवाद आए मत नादरिन මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා හඬනෙහි නැගෙන නුඹේ උරහිසේ තිබුණා ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුණා නුහුරු නුපුරු දුහින අරන් ළඟට ඇවිදින් තුරුළු වෙමින් ආවාට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් නාදරෙන් රන්තු ගැහෙනාරනේ තනිකමක් දැනුණා ඇසිල්ලක දුටු පීනෙන් හිත උඟත් රිදුණා අරුත නොදකින සෙනෙහ ඔය නමත් පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් නුඹ ඇවිත් හිත ළඟට හොරෙන් ආවාට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් නාදරෙන්